භාග්‍යතුන් වහන්සේගේ අවවාදය තමයි ඉස්සෙල්ලාම ශ්‍රවණය කරන්න. එතකොට ඇයෙන දේ විදර්ශනා කරන්න බෑ, විපස්සනා කරන්න බෑයි ආලා ඉවර නෑනේ. එහෙනම් අපි මේ මොහොතේ කෑම ටිකක් කාලා, කෙසෙල් ගෙඩි තියනවා, කෙසෙල් ගෙඩිය ගෙඩිය කාලා, හැමෝම වැලිතලප කෑල්ල ගන්න කාලා, පස්සේ අපි ජූස් එකක් අදලා තිනවා, ඒකත් බීලා වැඩ කරමු කියලා කියන්න අපි කැමති. නමුත් අවාසනාවට ඒ කියන දේවල් මොකවත් අපි ළඟ නැති නිසා කට්ටියට කාට විතරක් දෙනවා? කට්ටිය අපට බනින්න නැතුව, අමනාප වෙන්න නැතුව කාට ටිකක් බීලා වැඩ පටන් ගමු. හේතුව අර කියපු දේවල් දෙන්න අපි ළඟ වත්කන්න. කිව්වාම දැන් මිනිස්සු කල්පනා කරනවා මේක කියන්න මේ මනුස්ස මොකටද අර ලිස්ට් එක කිව්වේ? අර රටේ නැති ලිස්ට් එක කියනවා මිනිස්සු දැන් දත්මිටි කාගෙන ඉන්නේ. කෙසෙල් ගෙඩි දෙකක් කනවා, වැලිතලප හතරක් කනවා, බනෝඩේ මොකවත් නැහැ. අර ඉසෙල්ල කියන ටික අහලා ටග්ගල නවත්තලා වඩන්න යනවා. ඇත්තටම ඒක නෙමෙයි කතාව. ඇයි අපිට හරියට ඒක තේරිලා නැහැ? කෙසෙල් ගෙඩි නම් කෑම කන, අර එනම් කෑම කන එක දැන් විපස්සනා කරනවා. එතකොට කෑම කනවා, ඒ කෑම කනවා කියන්නේ ඉතින් කයට ඉතින් කෑම එපාය. ඉතින් බඩගිනි වුණ කෑම කන්න එපාය. දැන් ඕම එකක් වඩනවා. පස්සේ ආනකොට මේ කෙසෙල් ගෙඩි, ආ කෙසෙල් ගෙඩියටත් වඩනවා. පස්සේ තමයි තේරෙන්නේ ඒව එකක්වත් නැති ඒවා කාටවලට හිත පුරුදු කරන එකයි. එහෙනම් මොකද්ද කමටාන? කෑම කන එක නෙමෙයි, කෙසෙල් ගෙඩි කන එක නෙමෙයි, ගිලම්පස ජූස් එක ගන්න එක නෙමෙයි. නිවැරදි කමටාන නැති දේවල් ගැන හිතලා කම්පා නොවි තියෙන දෙයින් සෑයිමට පත් වෙන්න කියන එකයි කමටාන. ඒක අර කාට කතාව කියනකොට තමයි අපිට තේරෙන්නේ. කෑම කතාවෙදී ඒක එන්නේ, කෙසෙල් ගෙඩි කතාව එන්නේ, පළතුරු කතාව එන්නේ, ගිලම්පස කතාව එන්නේ. ඒක එන්නේ කොතනද? මේවා ඔක්කොම දෙන්න අපි කැමති. අවාසනාවට මොකවත් අපිට දෙන්න විදියක් නැහැ. ඒ වත්කම් අපිට නැහැ. ඒ නිසා කාට ටිකක් තියෙනවා සතුටින් බීලා කට්ටිය වැඩ පටන් ගන්න. ඒ කියන්නේ නැති දේවල් වලට කම්පා වෙන්න එපා, තියෙන දෙයින් සැනසෙන්න, සෑයිමට පත. ඕක තමයි විපස්සනාව. එහෙනම් දැන් බණක් අහනකොට පොඩ්ඩක් ඇවුනම දුවලා ගිනලා ඇරුවාම හරිද? සම්පූර්ණයෙන් ශ්‍රවණය කරලා අපි ඒක තේරුම් ගන්න මොකක්ද දන්නේ කියන හරි. මේ බණේ තියෙන්නේ කෑම කන එකක් නෙමෙයි, කෙසෙල් ගෙඩි නැහැ, ගිලම්පස නැහැ, නැති දේවල් වලට කම්පා නොවි තියෙන දෙයින් සෑයිමටපත් වෙන්න ඕනේ. තියෙන දේ තුලින් සැනසෙන කෙනාට නැති දේවල් ගැන කම්පා වෙන්න, එහෙනම් දුක අඩු වෙනවා. එහෙනම් මේක කොහොමද පුරුදු කරන්නේ? උදේ ඉඳලා රා වෙනකන් මට ලැබෙන දාණයෙන්, මට ලැබෙන සංඝ ඇසුරෙන්, මට ලැබෙන අවවාදයෙන් මම සෑයිමටපත් වෙන්න ඕනේ. ලොකු හම්බරෝ මට කතා කළේ නැහැ නේද? අද උදේ බණෙන් ඒක තමයි කිව්වේ. මොකද්ද? අර කෙසෙල් ගෙඩි නැහැ, වැලිතලප එහෙම එකක් නැහැ. එහෙනම් කාට තියෙනවා? ආ, උන්වහන්සේ මට කතා කළේ නැහැ, සහෝදර සංඝයා දෙනමක් මට කතා කළා. ඒකෙන් සැනසෙනවා. ලොකු සම්මාන්සේ කතා කරන බුදුහාමුදුර කතා කළෙත් නැහැ නේ අපට. පින්වම් පාල 2600ක් කම්පා වෙන්නේ නැහැ. සැනසෙනවා, සෑයිමටපත් වෙනවා. එතකොට ඒ ඇහිච්ච දේ තේරුම් ගත්තා. ඒ හැම දෙයකින්ම සෑයමටපත් වෙන කුදේල අවසනකම් පුරුදු කළා. ඒක බවට ජීවත් වුණා, ප්‍රත්‍යක්ෂ වුණා. ලොකු ස්වාමීන් වහන්සේ කතා කළ ආයස්මතුන් සතියක් කතා කළේ නැහැ. මොකද කරන්නේ? ස්වාමීනි කතා නොකලට ඔබ වහන්සේ දැක ගන්න අපට අවස්ථාව දුන්නා. සාදු සාදු. පස්සේ බලන පුදුම වැඩේනේ. මේ කතාව මට තේරුන්නේ නැහනේ. උන්වහන්සේ කතා නොකර යනවා. කල්පනා කරන රාත් වේලාවද්ද ශ්‍රාවකයා. හමුතු එකක් නේ කිව්වේ. අනිද්දාසෙත් යනවා. ආයස්මතුන් සනීපෙන් ඉන්නවද? ස්වාමිනි සනීපේ අසනීපේ දෙකම මේ ලෝකයේ සම්මුතියක්. ඔබ වහන්සේ මගේ සනීපේ බලාපොරොත්තු වෙන්නේ කුමක් නිසාදයි මට තේරෙන්නේ නැහැ. දන්නවා දැන්නම් වැඩේ වැරදිගෙන යන්නේ. ගුරුවරයාට දැන් වඩන්න වෙනවා. ඇයි? ගෝලයාට උත්තර දෙන්න ගුරුවරයාට පඤ්ඤාමදි. බලන්න ඒ කතාවට ඇති වෙච්ච ඒ අවබෝධය. එයා දකින්න ඕනේ. ඇයි හැමදේම එයා සෑයිමටපත් වෙනවා? අසනීපෙන් සෑයිමටපත් වෙනවා. අසනීප මිනිස්සු සෑයිමටපත් වෙන නෑ. ඒකනේ ඕපිඩිය කියලා කෑ ගන්නෙ. දොතර මාත්‍යා බඩේ කැක්කුමයි කියලා කෑ ගන්නවා. දොතර මාත්‍යා මෙතන රිදෙනවායි කියලා. දොතර මාත්‍යාට ඔබලා අර දොතර මාත්‍යාට තමයි මොකද්ද මේ මිනිසුන්ට කැක්කුම කෙරවලක් නෑ. බේත් දාලා කෙරවලක් නෑ. සුද්ධ කරලා කෙරවලක් නෑ. ඒවට වාර්තාලීලා කෙරවරක් නෑ. ඇයි? මිනිස්සු අසනීපට සෑයිමටපත් වෙන්නේ සනීපෙන් විතරලු සෑයිමටපත් වෙන්නේ. අර බණ ටික සම්පූර්ණයෙන් ඇව්වම තමයි එයාට තේරුන්නේ මේ මෙතන තියෙන කෙසෙල් කතාවක් නෙමෙයි, පළතුරු කතාවකුත් නෙමෙයි. බත්කන කතාවකුත් නෙමෙයි, වැලිතලප කතාවකුත් නෙමෙයි, කාට කතාවක් මෙතන තියෙන්නේ. කාට ටිකක් අකුරු කැල්ලකුත් එක්ක බොන කතාවක් මෙතන තියෙන්නේ. එහෙනම් අපි මේ ලෝකේ නැති දේවල් වලට කම්පා වෙනවා, උඩපයින්නවා, කෑ ගන්නවා, පෙළපාලි යනවා. හැබැයි තියෙන දේවල් වලට අපි කවදාවත් කම්පා වෙන්නේ නැහැ. ඇයි ඒකෙන් සෑයීමටපත් වෙන්න සැනසෙන්න අපි දක්ෂ නැහැ. එහෙනම් ධර්මයක් ඇහෙනකොට සම්පූර්ණයෙන් ශ්‍රවණය කරන්න ඕනේ. අන්තිමට එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණ, එතනට වෙනකම්ම සෑයීමටපත් වෙන්න ඕනේ. බැරි වෙලාවත් බොහොම ප්‍රඥාවන්ත බමුණෙක් හිටියෝ. ඒ බමුණට මේ කතන්දර කිව්වම උන්වහන්සේට කෙසෙල් කතාව තේරෙන්නේ නැහැ. කෙසෙල් කතාව තේරෙන්නේ නැහැ. උන්වහන්සේට මේ බත් කතාව තේරෙන්නේ නැහැ. උන්වහන්සේට ගිලම්පස කතාව, වැලිතලප කතාව මොකවත් තේරෙන්නේ නැහැ. අර අන්තිමට කිව්වනේ සියලු දෙනාටම එනම් තෙරුවන් සරණ, ඒක තේරෙනවා. මට එහෙම එකක් තේරුණා. මට අවුරුදු 8ක් විතර ඇති. මන් ටිකක් ලොකුයි ඒ කාලේ. දේශනාව කරලා ගුරුවරයා ඒ කතාව කියනවා. සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පීඨ ලැබේවා. වැඩිතකොට ගුරුවරයා පීඨ වෙන්නේ නැහැ. එතකොට මේක වඩනකොට ඇති වෙන හැම ප්‍රශ්නෙම දෙවියන්ගෙන් පීඨ ගන්න ඕනේ. ඒක මාර කතාවක් නේ. එතකොට ගුරුවරයා කමටන් දෙන්නේ වඩන්න කියලා අපි ගිල හොළු අප්පගත්තු ගල්ගෙඩි වල ගුරුවරයා වගේ කියන්නේ නැහැ. දෙවියන්ගේ පීඨයිලු. එතකොට දෙවියෝ උදව් කරුවා තමයි බේරෙන්න වෙන්නේ. එතකොට උදව් ලැබෙන්නේ නැහැ ගුරුවරයාගෙන්. එතකොට අපිට උදව් අපි කරගන්න ඕනේ. පීඨ වුණොත් හරි දෙයියෝ, පීඨ වුණ නැත්නම් අපි අරස අපි සලස ගන්න ඕනේ. පුතුම කමටානක් නේ මේක. අසරණ වෙනවනේ අපි. එහෙනම් ගුරුවරයා අපිට පීඨ වෙන්නේ නැහැ. ගුරුවරයා ළඟ ඉන්නෙත් නැහැ. අරස්සව දෙන්නෙත් නැහැ. මේක හරියටම අපි වඩාගෙන යන්න. එතකොට වැටුණ නැගිටින්න. අතරමං වුණා මාර්ගය හොයාගන්න. වැරදුනත් අරිදේ තේරුම් අරගෙන නිවැරදි කරගන්න. වඩන්න බැරි වුණොත් කරන්න දෙයක් නැහැ. ඒ විදිහටම යන්න. පුදුම කතාවක් නේ මේක. අන්තිම ටික තේරුණා. කට්ටිය ඔක්කොම නැගිටලා ගියා. මං නැගිටලා ගියේ නෑ. ගුරුවරයා ඇහුවා මොකද පුතා කියලා. මං කියා ස්වාමිනී හැමදේම නම් වටිනවා, අර අන්තිම එක ටික වටින්නේ නෑ වාගේ. මොකද්ද සියලු දෙනාට දෙවියන්ගේ පීඨයක එහෙක්. ඇයි පුතා එහෙම ආශිර්වාද නෑ? ඒතර ඔයා පීඨ වෙන්නේ නැද්ද? දෙවිවරු නෙමෙයි නිකමට අඳුන්නේ. දෙවිවරුද මේක මට කිව්ව නෑ, ඔබ වහන්සේ නේ කිව්වේ. ඒතර ඔබ වහන්සේ උදව් කරන්නේ නෑනේ කමට අඳ දන්න කෙනා. ඔබ වහන්සේ පීඨ වෙන්නේ නැහැ. ඔබ වහන්සේ කියන දේ පුරුදු කරන්නේ, ඔබ වහන්සේ අපට ආශිර්වාද දෙන්නේ නැහැ. කොයි දෙන්න දෙයියෝ ඔබ වහන්සේ අපට හඳලා යනවනේ. ඔළුව අත ගාලා කිව්වා පුතාට මම පීඨ වෙනවා. පුතාට මම ආශිර්වාද දෙනවා. පුතාට ඒ අවශ්‍ය ඔක්කොම ටික දෙන්නම්. දෙයියන්ගේ පීඨ පුතාට නොලැබේවා, මගේ පීඨ ලැබේවා කිව්වා. ඊට පස්සේ මං ගියා. ඇයි එයාට තේරුණා මෙයා ටිකක් වෙනස් කියලා. එහෙනම් මේ කමඨාන සියලුම දෙනා වඩන්න. එහෙනම් මේ විදිහට පුරුදු කරන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒ කියන්නේ තෙරුවන් සරණ තමයි තියෙන්නේ කට්ටියට. ගුරුවරයාගේ සරණ නැහැ. ගුරුවරයාගේ පීඨයක් නැහැ. තෙරුවන්ගෙන් තමයි අපිට පීඨ ලැබෙන්නේ. තෙරුවන්ගේ පීඨේ වඩා ගන්න. බුද්ධ පීඨෙන් වඩා ගන්න. ධර්ම පීඨෙන් වඩා ගන්න. සංඝ පීඨෙන් වඩා ගන්න. අපෙන් උදව් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම එකක් ඒ කියන්නේ. තම තමන්ගේ ප්‍රඥාවට අනුව ඒක ඇහෙන ප්‍රක්‍රමයේ වෙනස්. එහෙනම් කෑම ටිකක් කන්නකෝ කියලා කියනවා. ඒ කියන්නේ මොකද අකමැත්තෙන් මේ කෑම කන්න කියන්නේ? ටිකක් කන්න කියන්නේ ඇයි? කෑම ටිකක් කමුද? ටිකක්. එහෙනම් එයා සම්පූර්ණ බඩපිරින්න කෑම දෙන්නේ නැහනේ. ඒ අදහසෙන් එයා කියනවා ඒක. ඒ වචනේ තුල තියෙනවා. එහෙනම් යම් කිසි දෙයක් ශ්‍රවණය කරනකොට ඒ ශ්‍රවණය කරන කිදේ මොකද්ද කියලා එයාට තේරෙන ප්‍රතිසතය සම්පූර්ණත්වයට එන්නේ ඒක සම්පූර්ණයෙන් ඇවුනාම. ඒක සම්පූර්ණයෙන් ඇහුනම තේරෙන්නේ එයාගේ ප්‍රඥාවට සාපේක්ෂව ඒක තේරෙන්නේ. සමහරට ඒක තේරෙන්න පුළුවන්, වෙන එකක් තේරෙන්න පුළුවන්, වෙනස්ම එකක් තේරෙන්න පුළුවන්, නොතේරෙන්න පුළුවන්. එයාගේ ප්‍රඥාවට සාපේක්ෂව එකක් තේරෙන්නේ. ඒ තේරිච්ච දේ තමයි ආ වඩන්න ඕනේ. නොතේරිච්ච එක තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඇයි? නොතේරෙන්නේ තේරෙන්නේ නැති නිසා. ඒක ආයෝ යන්නේ ඇයි? අමතක වෙන්නේ මතක තියාගන්න බැරි නිසා. ඒක මොකටද කටපාඩම් කරන්නේ? මතක තියෙන ටික කටපාඩම් කරාම ඉවරනේ. ඇයි? කටපාඩම් කරන්න දෙයක් නේ, ඒක මතකේ තියෙනවා. අපි හැමදාම බැරි දේවල් නේ කරන්නේ. පයින් යන්න පුළුවන්. ඒකට සායමටපත් වෙන්නේ නැහැ. උඩින් යන්න බෑ. හැබැයි ඒකට ජීවිත කාලෙම කැප කරනවා. උලේ ඉඳගෙන කමටන් වඩන. මොකද උඩින් යන්න ඕනේ. හැබැයි පයින් යන්න පුළුවන්. ඒකට සායමටපත් වුණාද? නැහනේ. අබ්බගාතය පයින් යන්න බැරුව දුක් වෙනවා. හැබැයි පයින් යන්න පුළුවන්. සෑයීමටපත් වෙන්නේ නැහැ, සැනසෙන්නේ නැහැ. උඩින් යන්න බැරි වෙච්ච එකට කම්පා වෙනවා. බලන්න අර නැති එකට දුක් විඳින නැටි. අර නැති කැසල් ගෙඩියට අර බත් පාර්සලට දුක් වුණා වගේ අර නැති එක ගැන දුක බලන්නකෝ. මාස ගාණක් වඩනවා තාම ඉරිදීයක් ගන්න අඟලක් ඉස්සුන්නේ නැනේ. හැබැයි හැතැම්ම 20ක් දවසට ඇවිදින්න පුළුවන් මේ මනුස්සයාට පැයට කිලෝමීටර් පාගානේ. හැබැයි ඒක ගැන කවදාවත් සෑහීමටපත් වෙන්නේ නැහැ. සැනසෙන්නේ නැහැ. ඕම් දුර්වලකම. විපස්සනා කරපො නැත්තම් මේක තේරෙන්නේ. විපස්සනා කරන කෙනාට තේරෙනවා ඒක. තියෙන දෙයින් සෑහීමටපත් වෙනවා. ස්වාමිනී මගේ නම් කිසිම සීලයක් නැහැ. හැබැයි මානකම තියෙනවා ස්වාමීන් වහන්ස. අනේ ශ්‍රේෂ්ඨයි. ඒකෙන් සෑහීමටපත් වෙනවා. කොමරි මං සිල් ටික රකින්නවා. ඔරෙන් පොඩ්ඩක් කනවා තමයි. සල්ලි ටිකක් අල්ලනවා තමයි. කොමරි මං මේ අඩුව අදනවා ස්වාමීන් වහන්ස. කොමරි මං සිල් අරන් ස්වාමීන් වහන්සලෙන් කමටන් අරගෙන අනවශ්‍ය වැඩ පටලගෙන ඉන්න නිසානේ ඒ ඔක්කොම අවශ්‍යනේ. ඒව අඩු කරලා ඒව නිදාස් කරලා කොමරි මම මේක නිදාස් වෙනවා. හැබැයි ඒ සිල් මග ළඟ නැති වුණාට මානකම මගේ ළඟ තියෙනවා. මානකම මං අත්හැරියේ නෑ. හැමදාම සිල් අලුත් කරනවා. හැමදාම අලුත් කර කර හරි මම මානකම නඩත්තු කරනවා. ඒකෙන් ඇසෑමටපත් වෙනවා. පස්සේ පොඩ පොඩ සිල් අදාගෙන කාලය කරනකොට බොහොම සිල්වත් ගුණවත් ලස්සන ස්වාමීන් වහන්සේ නමක් වටපත් වෙනවා. සතර දිබ්බාගෙන් වැඳුම් වලට පාත්‍ර වෙනවා යා. ටික ටික හැදෙන්නේ. ක්‍රමානුකූලව වැඩෙන්නේ. එහෙනම් අපේ ජීවිතේත් අපි ගොඩාක් දේවල් ශ්‍රවණය කරනකොට දකින්නකොට අරියට දකින්නේ නැහැ. අරියට දකින්නේ නැහැ. වැරදි ලෙස දකිනවා. අඩුවට දකිනවා. ස්වල්පෙන් දකිනවා. අපි එකක් ඊටපස්සෙ හිතා ගන්නවා. හිතාගෙන ඒකට සාපේක්ෂව අපි එකක් නිර්මාණය කරනවා. ඕම් වර්ධන තැන. අනන්ත අපිට වැරදිලා තිනවා. එහෙනම් දකින්න දේ කුමක්ද කියලා අරියට දකින්න ඕනේ. ඒ දකපු දේ තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්ත දේ පුරුදු කරන්න ඕනේ. පුරුදු කරපු දේ ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. දික්ටිමේ ඥාණයෙන් රාතේ. ඇහෙන දේ මනාකොට ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය කරපු දේ හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්ත දේ පුරුදු කරන්න ඕනේ. පුරුදු කරලා ප්‍රත්‍යක්ෂ කළා රාත් වෙන්න ඕනේ. සුත්තමේ ඥාණේ රාතේ. මේ විදිහට තමයි අනිත් ආයතන. ගන්ධයෙන්, රසයෙන්, ස්පර්ශයෙන්, සිතිවිලි වලින් ඒ සිතන දේ හොඳට තේරුම් ගත්තා. ඒ තේරුම් ගත්ත දේ පුරුදු කළා. පුරුදු කරපු දේ ප්‍රත්‍යක්ෂ කළා. පිරිණි වුණා. මොකද්ද සිතිවිලි වලින් එන දේ තේරුම් ගන්නවා කියලා කියන්නේ? චෛතසිකයක් එනවා. පරණ එකක් මතක් වුනේ. මොකද්ද නැ පරණ එක? ආ ඒ කාලේට මං හරි ආසයි. ඒ කට්ටියට තාස ඒ නිසා තමයි ඒ කාලේ ඒ කට්ටියම සම්බන්ධුනේ. එහෙනම් මේ ලෝකේ හිතෙන්නෙම මං කැමති දේවල්. හිතෙන්නේ නැත්තේ අකමැති දේවල්. හරියට මරිනේ. එහෙනම් හිතෙන දේවල් ඔක්කොම කැමති දේවල්. හිතෙන්නේ නැති දේවල් අකමැති දේවල්. අන්න තේරුම් ගත්තා සිත. සිතිච්ච දේ තේරුම් ගන්නවා කියන්නේ නෝක. එහෙනම් කවදරි මම ගුටි කාපු එකක් මට මතක් වෙනවද? නැහනේ. මම හොරකම් කරපු එකක් මතක නැහනේ. මිනිස් විශ්ව අපල ලැජ්ජාවට පත් වෙ මතක් වෙනන උපාධි ප්‍රදානෝත්සවේ උපාධිය ගත්ත එක මතක් වෙනවා. ගෙවල් අදල කිරි උතුරෝපේක මතක් වෙනවා. අර කිරි ටික හොරෙන් බිව්වා ඒක මතක් වෙන්නේ නැහැ. මිනිස් වල බලන මේ කිරි මුට්ටිය ඇතුළ නෝ ඉතින් කිරි උතුරනකොට යනවනේ. බලන මිනිස්සු විම ගියත් කිරි ලීටර් දෙකක් තිබුණානේ. ලීටර් දෙකක් නැනේ. මම ලීටරක් විතර බීලා ඒක හොරෙන් බීලා තින. ඒක කාටවත් කියන්නේ නැහැ. අර කිරි උතුරෝපේක විතරයි කියන්නේ. එනා සිටිවිලි එනකොට ඒ සිටිවිලි වල තියෙන ඒ අන්ත දෙක මෙනෙහි කරනවා. හේතුඵල ධාම දකින්නවා. ඒක තුල තියෙන දුක සැප හඳුන ගන්නවා. අටලෝ ධාම හඳුර ගන්නවා. ඒක තුල තියෙන සතර සටිපට්ඨානය තේරුම් ගන්නවා. මේ විදිහට එන සිටිවිල්ල මනාකොට තේරුම් ගන්නවා. ඒ තේරුම් ගත්ත දේ තුල තියෙන අඩුපාඩු ටික නිවැරදි කරනවා. නිවැරදි කරාම ඒක පුරුදු කළා මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. නවත කවදාවත් එවැනි සිතිවිල්ලක් එන්නේ නැහැ. ආවට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් එයා නිරෝධයටපත් වුණා. මේ විදිහට වඩන්න පුරුදු කරන්න වෙන මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවද?